Namo tas bhagavato arahato sama sambuddhasa. මේ මොහොතේ අපි සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගය තුළින් සිල් රකිමු කියන කාරණාව. ආර්ය අෂ්ටාංගික මාර්ගය තුළ සැඟවුණු මුසාවාදය, එහෙම නැත්නම් ආර්ය අෂ්ටාංගික මාර්ගය තුළින් අපි නඩත්තු කරන මුසාවාදය පිළිබඳව තමයි අපගේ විශේෂ සාකච්ඡාව. ගොඩාක් භාවනා යෝගීන් තපස්වරුන් ගොඩාක් හිතන්නේ නැති කාරණාවක් මේක. ගොඩාක් දුරට ප්‍රඥාවට ස්පර්ශ වෙන්නේ බොහොම කලාතුරකින්. ඒකට හේතුව තමයි මේ ලෝකයේ හැමදේම ඇතයි කියන විශ්වාසය තුළ නැත කියන විශ්වාසය අපෙන් ඈත් වෙලා යනවා. මොකද්ද මේ මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි කියලා කියන්නේ කියලා ඇහුවාම, මුසාව කියලා කියන්නේ අසත්‍ය ප්‍රකාශය, එහෙම නැත්නම් බොරු කීම. එහෙමනේ අපි අහලා තියෙන්නේ. හැබැයි සත්‍ය ප්‍රකාශ නොකිරීමත් මුසාවක් තමයි. මේක අපි අහලා නැහැ. ඇයි මේක ප්‍රඥාවට ගෝචර වෙන කාරණාවක්? අපි මේ ලෝකේ බොරු කිව්වාම මුසාවට අහුවෙනවා, සත්‍ය නොකිව්වාමත් මුසාවට අහුවෙනවා. මොකද මේ සත්‍ය නොකිව්වාම කියලා කියන්නේ හරියටම කාරණාව දන්නේ නැතුව අපට දැනෙන දේ අපට හිතෙන දේ කිව්වාමත් ඒක බොරුවක් තමයි. අපි කියනවා ස්වාමීනි මේක හරියටම ඉතින් අපි දන්නේ නැහැනේ, ඉතින් දන්නේ නැත්නම් කොහොමද කියන්නේ? මම දන්න ටිකනේ කිව්වේ. දන්න ටික කිව්වා ඒක ඇත්ත නෙමෙයි නම් දන්න ටික කිව්වත් එතන නියතමානිකමෙන් කිව්වයි කියලා හිතන්න බෑ. එතන බොරුවක් තමයි. ඇයි අර පවතින සත්‍යයට මේක විරුද්ධ කතාවක් නේ. ඒකින සත්‍ය සම්පූර්ණයම කැළලටපත් වෙන කතාවක් නේ. එහෙනම් ඒ කියන්නේ අපි මේ ලෝකේ බොරු කියන කොටත් සත්‍ය සංගවන කොටත් සත්‍ය නොපල්සන කොටත් මේ හැමතැනම වක්‍රව අපි මේ මුසාවාදයට කියන එකට අවු වෙනවා. එනම් මේ මුසාවාදයේ කියන එක මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ තුල අපේ මාර්ගඵල වලට ලොකු බාධාවක්. ආර්ය ශ්‍රාවකේ මේ ලෝකෙ දිහා බලනකොට එයා දකින්න ඕනේ සම්මාවෙන්. හැබැයි සම්මාවෙන් දකින කට්ටිය ගොඩාක් ඉන්නවා. ඇත්ත ඇත්ත සැටියෙන්ම දකිනවා. හැබැයි මාර්ගඵල නැහැ. අනේ ස්වාමීනි මේ හැමදේම අනිත්‍යයි කියලා මට පේනවා. කර්මඵල වශයෙන් පේනවා. හැම දෙයක්ම දුකයි කියලා පේනවා. සෝවාන් වුණාද? නැහනේ ස්වාමිනි. එහෙනම් සෝවාන් වෙච්ච එකට මොකද්ද වරදක් තියෙනවනේ? මම මේ දකින්න දේ නිතරම වෙනස් වෙනවා. මම මේ දකින්නේ ඇත්ත දෙයක් නෙමෙයි. මේ දකින්නේ වෙනස් වෙමින් පවතින දෙයක්. මේක අපි දැක්කේ නෑ නේද? ඔන්න ඔතන තමයි අපේ මාර්ගඵලයේ ඉරවෙච්ච තැන. අපි මේ දකින්න ගහ ගා නෙමෙයි වෙනස් වෙමින් පවතින ගහක්. ඔන්න ඕක දැක්කේ නෑ. වර්ණයක් දැක්කා. මේ වර්ණය ඇදිලා තින්නේ අණු වලින් නම් ඒ අණු භ්‍රමණය වෙනවා නම් භ්‍රමණය වෙන හැම තප්පරයක් ගන්න සෙනයක් ගන්න සේ වෙනවා නම් වර්ණය දැන් වෙනස් වෙන සුළු නෙමෙයිද? මගේ ඇස්වලට පේන සෑම වර්ණයක්ම වෙනස් වෙන සුළුයි. මෙන්න මේක දැක්කේ නැහැ. භෞතික වස්තු හැම එකක්ම අනිත්‍යය දක්වා ගමන් කරනවා නම් අනිත්‍ය වෙමින් පවතිනවා නම් ජීර්ණ වෙනවා නම් මම දකින මේ භාණ්ඩය දැක්ක පමණයි තමයි. නමුත් ඒක අනිත්‍ය වෙමින් පවතින එකක් තමයි මේ දකින්නේ කියන එක අපි දැක්කේ නෑ නේද? මම මේක දැක්කා, මම මේ වගේ එකක් දැකගත්තා, මේ මේකක් පෙනුනායි කියලා කියනවා. හැබැයි ඒ පෙනිච්ච දේ අනිත්‍යයෙන් පවතින එකක්, ඒ හැම දෙයක්ම වෙනස් වෙමින් පවතින එකක් තමයි දැක්කේ කියලා අපට තේරුම් ගත්තේ නැත්නම්, ඒක වැටහුනේ නැත්නම් අපි දැක්ක දේ තුළ ස්ථිරත්වයක් පවතිනව නේද? මම මේක දැක්කා මේ විදියට මට පෙනුණා කියලා තේ දේ තුළ අපි ස්ථිරත්වයක් අදාගෙන නැද්ද? අනිත්‍ය ලෝකයේ තුළ වෙනස් වෙමින් පවතින ලෝකයේ තුළ ස්ථිරත්වයක් කොයිද තියෙන්නේ? එහෙනම් දැන් අපි මේ බොරුවක් නෙමෙයිද නඩත්තු කරන්නේ? පුද්ගලයේ සත්‍යයක් නැත්නම් පුද්ගලයේ සත්‍යයක් ඉන්නවයි කියලා විශ්වාස කිරීම මිත්‍යා දෘෂ්ටියක් නම් ඒක මුසාවක් නම් වෙනස් වෙන ලෝකයේ වෙනස් වෙමින් පවතින දේවල් අපි වෙනස් වෙන්නේ නැහැ. මේක දැක්කා මේ වගේ එකක් දැක්කේ කියලා ස්ථිරත්වයක් හදනවා නම් ඒ සෑම තැනම අපි නඩත්තු කරන්නේ මුසාවක්. අපි දන්නේම නැතුව මුසාවක් වර්ධනය කරනවා. මුසාවක් අපි තුලින් නිර්මාණය කරනවා. ඒ නිර්මාණය කරන මුසාව තුළ අපි ජීවත් වෙනවා. මේක ගොඩාක් තපස්වරු දන්නේ නැති කාරණාවක්. අපේ ජීවිතේ අපි මේ කමඨාන් වඩනකොට මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය තුළ අනන්ත අප්‍රමාණ මේ වගේ මුසාවන් තියෙනවා. ස්වාමිනී අද දවසේ මම ගහක් දැක්කා. මොකද්ද දැක්කේ? ඒ ගහ දිහා දකිනකොට ඒක ගහ ලස්සනයි කියලා පෙනුණා. එතකොට මට තේරුණා ලස්සන පේන්නේ රාගයේ තිබුණත් ලෝභයේ තිබුණත් පමණයි. රාගයත් ලෝභයත් නැත්තම් මේ ලෝකයේ කිසිම දෙයක් ලස්සන නැහැ. එහෙනම් මේ ලස්සන පේනකොට මේ ගහ මන් තුළ සංගවිච්ච කෙලෙසේ මට තේරුම් කරලා දුන්නා. මේක වටහා ගත්තා. එහෙනම් තවත් සතියකට විතර පස්සේ ඇවිල්ලා මේ කාරණාව නැවත කියන්න කියලා කිව්වාම ඒ තාපසයාම ඇවිල්ලා නැවත කියන අනේ ස්වාමිනේ නැවත ඒ ගා දැක්කා. ඒ ගා ලස්සනයි. හැබැයි ඒ ගා දකින්නකොට ඒ ලස්සන පේන්නේ මන්තුල ලෝභයයි රාගයයි තියෙන නිසා නෙමෙයි. ලෝභේ රාගේ තියෙන නිසා ගා ලස්සන විදිහට පේනවා. ගස් ලස්සනට ගා පේන නිසා ඇති වුණා නෙමෙයි. ගා ලස්සනට පේන නිසා මන්තුල ලෝභයයි රාගයයි තියෙන බව දැනගත්තා නෙමෙයි. ලෝභයයි රාගයයි තියෙන නිසා නිකන් තියෙන ගස් ලස්සනට පේනවා. දැන් එයාට වෙන එකක් තේරිලා. එහෙනම් එදා දැකපු ඇස් දෙකම නම් අද තියෙන්නේ. ඒ සත්‍යයන්ම අද ඉන්නේ. ඒ ගසම නම් අද තියෙන්නේ. කොහොමද මේ දැනුම වෙනස් වුනේ? එහෙනම් මේක තප්පරෙන් තප්පරයට ප්‍රඥාව පවා වෙනස් වෙනවා නම්, අවබෝධය වෙනස් වෙනවා නම්, සම්මා දිට්ඨිය සෙනෙන් සෙනෙට සංවර්ධනය වෙනවා නම්, වර්ධනය වෙනවා නම්, දියුණු වෙනවා නම්, එහෙනම් අපි මේ දකින හැම දෙයක්ම අනිත්‍ය වෙන එකක් නෙමෙයිද? වෙනස් වෙමින් පවතින ලෝකයේ තුල දකින හැම දෙයක්ම වෙනස් වෙමින් පවතිනවා කියන මානසිකත්වයෙන් දැක්කේ නැත්නම් අපි අපිට බොරුවක් නෙමෙයිද මේ කරන්නේ? බොරුවක් නෙමෙයිද අපි මේ නිර්මාණය කරලා නඩත්තු කරන්නේ? ඇයි මේ පුංචි දේවල් අපි තාම තේරුම් නොගෙන ඉන්නේ? එදා ඒ තාපසයාගෙන් මං ඇව්වා, සතියකට කලින් මට ඇවිල්ලා කිව්වා, ගාදියා දැක්කා ගා ලස්සනයි. ඒ ලස්සන පේන්නේ තමන් තුළ ලෝභය පවතින නිසා, රාගය පවතින නිසා. මේ ලස්සන තුලේ මගේ අඩුව දැක්කයි කියලා කිව්වා නේද? හැබැයි හදාවිල්ලා කියනවා රාගයයි ලෝභයයි තමන් තුළ පවතින නිසා. මේ හැම ගාකොලක්ම ලස්සනට පේනවා. එහෙනම් ගස් ලස්සනට පේනවා නෙමෙයි, මේ ප්‍රශ්නේ නිසා ලස්සනට පේන. රාගය මත්තුනාම තමන්ගේ අම්මා තමන්ගේ පෙම්වතිය වාගේ පේන්නේ නැද්ද? රාගය වැඩි වුණාම දරුව දකින්න කොට රාගය ඇවිස්සෙන්නේ නැද්ද? දරුවා තමන්ගේ භාර්යාව වාගේ මානසිකත්වයක් ඇදෙන්නේ නැද්ද? රාගය වැඩි විච්ච කට්ටිය සහෝදරිය සහෝදරයා සමගත් ඒ පෙළඹිලා වර්ධි කරන්න තරම් තමන්ට ඒ කට්ටියගේ සහෝදරත්වය අමතක වෙන්න උම්මතක වෙන්නේ නැද්ද? රාගය ඇතිවෙච්ච ගමන් මේ ලෝකේ සෑම කෙනෙක්ම ලස්සනට පේනවා. ඇත්තටම කපුටෙක්වත් මේ මිනිස්සු දිහා බලන්නේ නැහැ. රාගය වැඩි වුණ ගමන් ඒ මනුස්සයාට මේ ලෝකේ කිසිම අවලක්ෂණයක් නැහැ. හැමදේම ලස්සනයි. ගාකට සාරියක් ගැටගාලා තිබ්බාම, චීත්‍යයක් ගාකට ඔතාලා තිබ්බාම රාගය වැඩි වෙච්ච මනුස්සයා ගාත් බදාගෙන ඉන්නවා. ඇයි? අර චීත්‍යයක් ඔතලා තියෙන නිසා ගාට ගාත් ලස්සනට පේනවා. ඇයි? අර චීත්‍යය දකින්නකොට ඒ මනුස්සයාට දැන් ගාත් ලස්සනයි. එහෙනම් මේ ලෝකේ රාගය නිසා ලස්සනට පේනවා. ලෝභය වැඩි වෙච්ච මනුස්සයට මේ ලෝකේ කිසිම භාණ්ඩයක ආනිසංස පේන්නේ නැහැ. අන්තරාදායක தත්ත්වේ පේන්නේ නැහැ. අනතුරු වැටෙන්නේ නැහැ. ඒ මනුස්සර ලස්සන විතරයි පේන්නේ. අපි භාවිතා කරන දුරකතනවල තරංගවලින් මොනතරම් මේ කය අභිභවාගෙන යනවද? ඒ දුරකතන අපේ පපුවට සාපේක්ෂව තිබ්බාම, අදවත ළඟ තිබ්බාම ඒ තරංග ගනුදෙනු කරනකොට ඒ සෛලවලට මොනතරම් ඒක බාධකයක් වෙනවද? අධිබලවේගී තරංගයක් කය හරහා යනකොට ඒක ආයුෂයට බලපානවා නම්, ඒක අපේ ජානවලට බලපානවා නම්, කයේ තියෙන ප්‍රාණ ශක්තියට බලපානවා නම්, දුරකතනයක් ඔන් කරලා ඒක සම්පූර්ණයෙන්ම හදවත ළඟ තිබ්බාම ජීවිත කාලේ අවුරුදු ගාන තරංගත් එක්ක ඒ සංනිවේදනයත් එක්ක ගනුදෙනු කරනකොට මේක කයට මොනතරම් බලපෑම් ඇති කරනවද? නමුත් දුරකතනයේ ලක්ෂයක් විතර වටිනවනේ, 1,50,000 වටිනවනේ. ඒ නිසා ජීවිතේ පූජා වුණත් කමන්නේ. අපි ඒක නඩත්තු කරනවා, පරිස්සම් කරනවා. ලෝභයේ ඇත්තට ඒකේ අනතුරු තේරෙන්නේ නැහැ. ලෝභයේ ඇත්තට මේ ලෝකේ කිසිම දෙයක් ගැන කල්පනා වෙන්නේ නැහැ. හැම දෙයක්ම නඩත්තු කරනවා, පරිස්සම් කරනවා. මේක තමයි ලෝභයේ ස්වභාවය. එහෙනම් අපි දකින හැම සම්මා දිට්ඨිය තුළම වෙනස් වෙන සම්මා දිට්ඨිය නෙමෙයි අපි දැකලා තියෙන්නේ, පවතින සම්මා දිට්ඨිය කියලා එකක් දැකලා තියෙනවා. ඒ නිසා මාර්ගඵල ලැබුණ නැහැ. අපේ ජීවිතයේ අපි දකින හැම දෙයක්ම පවතින දේවල් නෙමෙයි වෙනස් වෙමින් පවතින දේවල් මෙන්න මේ නිවැරදි සම්මාදිටිය දකින්නට ඕනේ අපි මෙච්චර කාලා වරදවා දැක්කා දැන් මේ වැරදි හදා ගන්නට ඕනේ මේ වගේ දුර්වලකම් නිවැරදි වෙන්නට ඕනේ මේ ලබාපු මිනිසත් භවයේ මාර්ගඵල නිවන් අවබෝධ වෙන්න නම් මේ තරම් කරුණු කාරණා විග්‍රහ කරන්නේ මේ තරම් පැහැදිලි කරන්නේ අපිට මේ සසර දුක නිවා ගන්න පමණයි. අපි දැනුම වැඩි කරලා අපි නැවත ඉපදෙන්න බලාපොරොත්තු වෙනාම ඒ දැනුමෙනුත් අපි දැන් ඌණියමක් කොඩි විනයක් බන්ධනයක් නේද කරගෙන තියෙන්නේ. අපිට අපි අතුරුකමක් නැහැ කරලා තියෙන්නේ ඇයි දැනුම වැඩි කිරීම තුළින් අපි ඉපදෙනවා නම් අපිට වෙලා තියෙන්නේ අකටයුත්තම්. ප්‍රඥාව මෝරවන්නට ඕනේ ප්‍රඥා පාරමිතාව පිරෙන්නට ඕනේ අනිත්‍යයට සාපේක්ෂව මට ගොඩාක් තේරෙන්නට ඕනේ කියලා වැඩිපුර ප්‍රඥාව මෝරවන කෙනා ඒ පාරමිතාව දියුණු කරන කෙනා කරගෙන තින්නේ Tamanට අකටයුත්තක් නෙමෙයිද වැඩි වෙන ප්‍රඥාව තුළින් උපදීමක් ඇති වෙනවා නම් එහෙනම් අපේ දැනුම වැඩි වෙන්න නෙමෙයි ඕනේ අපේ ප්‍රඥාව මෝරන්න නෙමෙයි ඕනේ සසර දුක නිවෙන්න අන්න ඒ ටික විතරයි අපට වැඩෙන්නට ඕනේ ඒ ටික වඩන්න දක්ෂණං අන්න එයා තුල නිවැරදි ආර්ය අෂ්ටාංගික මාර්ගයේ වැඩෙනවා අපේ ජීවිතයේ අනන්ත අප්‍රමාණ මේ වගේ සම්මාදිටියෙන් දකිනකොට මම මේම දැක්කාය කියලා මම හිතනවා මිස මේ දකින්නේ මේ විදිහට දකින්නේ වෙනස් වෙමින් පවතින දෙයක් කියන එක අපි දකින්නේ නැහැ නේද බලන්න අපේ දැනුමට මේ පුංචි කාරණාව ගෝචර වෙන්නේ නැහනේ සෙනෙහපාසා සෙනෙහ මේ හැම දෙයක්ම අනිත්‍ය වෙනවා නම් හැම දෙයක්ම වෙනස් වෙනවා නම් මම කොහොමද දැකපු දේ ස්ථිරයි කියන තීරණයට එන්නේ එහෙනම් මම මට බොරු නෙමෙයිද මේ කරන්නේ මම මේ බොරුවක් නෙමෙයිද නඩත්තු කරන්නේ මම බොරුවත් එක්ක නෙමෙයිද ජීවත් වෙන්නේ මුසාවාදා මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය තුල සංගවිලා නඩත්තු වෙනවා මේ දුර්වලකම හදා ගන්නට ඕනේ මේ ලබාපු මිනිසක් භවෙවත් පිරිනිවන් පාන්න එහෙනම් සම්මා දිට්ඨියෙන් අපි මෙච්චර කාලයක් මේ ලෝකේ දකින්නකොට අපි තාම මාර්ගඵල වලට පත්ුනේ නැත්තේ ඇයි කියලා කාගෙන්වත් අහන්න එපා. දැන් අපි හේතුව දන්නවා. අපි මේ තුලින් බොරුව නඩත්තු කරලා තියෙනවා. බොරුව තියෙන තාක්කල් සම්මාව වැඩෙන්නේ නැහැ. අපි තුල වැඩෙන්නේ මිත්‍යාව. ගුණ නෙමේ වැඩෙන්නේ අගුණ. එහෙනම් මෙච්චර කාලයක් අපි මිත්‍යාව පෝෂණය කරලා එහෙනම් මේ වගේ දුර්වලකම් නිවැරදි කරගනිමු මේ වගේ අඩුපාඩු හදාගෙන දැන්වත් අපි නිවැරදි සම්මාදිට්ඨිය වඩමු එහෙනම් මේ ලෝකේ දකින හැම දෙයක්ම අපි කර්මෙන් දැක්කත් ඒ කර්මෙන් දකින දේ නිකම්ම නිකං කර්මෙන් දැක්කේ නෑ වෙනස් වෙමින් පවතින කර්මයේ දෙයක් අපි දැක්කේ අනිත්‍යෙන් දකිනවා නම් ඒකත් වෙනස් වෙමින් පවතින අනිත්‍ය දෙයක් දැක්කේ හේතුඵල ධාමෙන් දකිනවා නම් ඒකත් වෙනස් වෙමින් පවතින හේතුඵල ධාමයක් නේද දැක්කේ ඒ කියන්නේ හැම දෙයක්ම වෙනස් වෙමින් පවතිනවා සෙනෙහපාසා මේවා වෙනස් වෙනවා අපේ සෙනෙන් සෙනෙට වයසට යන්නේ නැද්ද අපේ සෛලවල වෙනස් වීම ඇති වෙන්නේ නැද්ද අපේ රූපය පොඩ පොඩ විකෘති වෙන්නේ නැද්ද හැම දෙයක්ම වෙනස් වෙනවා නම් මේ දකින රූපය තුල විතරක් ස්ථිරත්වයක් තියෙන්න බෑ එහෙනම් අපි සත්‍ය දැකලා නැහැ අපි දැකලා තින්නේ වෙන එකක් එහෙනම් හැයෙන හැම වචනයක්ම වෙනස් වෙමින් පවතින එකක් නේද හැයෙන්නේ දැන් කාටරි දැකලා හොඳට වීලු කරනවා එයාට දරා ගන්න බැරි තරම් තරහා යනවා හොඳට විරිත් වෙනවා කොළප්පම් කරනවා ඒ පුද්ගලයාට දරා ගන්න බැරි තරම් තරහා ගිහිල්ලා අර වීලු කාලු කරන මනුස්සයා මරන්න හදනවා එතකොට ගිහිල්ලා කියනවා ඔයාට තරහා යන්නේ නැහැ කියලා ගොඩාක් කට්ටිය කිව්වා අපි ඒකයි වීලු කරේ ඔයාට තරහා යනවද කියලා බලන්න තරහා යනවද නෑ නෑ තරහා ගියොත්ම ඕගොල්ලෝ මොන වගේ චාරයක් දක්වනවද කියලා බලන්ඩයි මම මේම කළේ කියලා අපිත් බොරුවක් කියලා හිමින්සරේ අතේ තියෙන පොල්ල විසි කරලා තරහා ගියේ නෑ වාගේ රඟපාන්නේ නැද්ද බලන්න අර විරිත්තනකොට කොළප්පම් කරනකොට අපර තරහා ගියා තරහා ගැසෙව්වේ ඔයාට තරහා යනවද කියලා දකින්න කියලා පොඩි වචනයක් කිව්වම අර තරාව සම්පූර්ණයෙන් සංසිඳිලා වෙනස් වෙන්නේ නැද්ද එහෙනම් මේ ලෝකයේ සෑම වචනයක් තුළින්ම යමක් වැටෙනකොට ඒ වචනේ අර්ථය වෙනස් වෙනවා නම් ඇයින දේවල් ප්‍රඥාව වැඩි වෙන්න වෙනස් වෙනවා නම් තේරෙන දේ අවබෝධය වැඩි වෙන්න වෙනස් වෙනස් දේවල් වලදී තේරෙනවා නම් එකම බණක් දාවතාව කාලා බලන්න පළවෙනි වතාවේ ආනකොට ඒ ශ්‍රවණේ දීම තුලින් අපේ දැනුම ටිකක් හරි වැඩි වුණා නම් දෙවෙනි වතාවට ඒක වැටහෙන්නේ නැහැ තව ටිකක් වැඩියෙන් වැටහෙනවා ඒ මොහොතේ තව ටිකක් අවබෝධයේ දියුණු වුණා නම් අබහැටයක් හරි අවබෝධයේ වැඩි වුණා නම් තුන්වෙනි වතාවේ ආනකොට අර වැඩි වෙච්ච අවබෝධයත් එක වෙනස් එකක් වැටහෙන්නේ නැද්ද එහෙනම් 10වෙනි වතාවේ ආනකොට වැටෙච්ච ප්‍රමාණයත් පළවෙනි වතාවේ ආනකොට වැටෙච්ච ප්‍රමාණයත් අතර ආසත් පොළවත් වාගේ වෙනසක් නැද්ද එහෙනම් සම්මා සෝතේ තුල මේ දේ මට හැවුණා මේ දේ ශ්‍රවණය කළා මේ වගේ දෙයක් මම ආගත්තයි කියලා කියන දේ තුල වෙනස්මෙන් පවතින දෙයක් වෙනස් විය හැකි දෙයක් මං ආගත්තයි කියන මානසිකත්වයේ නැත්තම් මේ බොරුවක් නෙමෙයිද නඩත්තු කරන්නේ බොරුවක් නෙමෙයිද මේ අපි පවත්වාගෙන යන්නේ එහෙනම් අපි ශ්‍රවණය කරන සෑම ශබ්දයක් තුළින්ම අපි බොරුවක් නඩත්තු කරනවා නම් ආර්ය අෂ්ටාංගික මාර්ගය තුළ මුසාවක් නේද පෝෂණය කරගෙන ගින් තියෙන්නේ එහෙනම් තපස්වර ගොඩාක් දුරට මේ වගේ දුර්වලකම් දකින්නේ මේ වගේ අඩුපාඩු දැකලා නිවැරදි කරගන්න හේතු ඒගොල්ලෝ මේ වගේ සියුම් තැන් දකින්නේ නැති නිසා අවුරුදු 7ක් විතර යනවා ඒ ඇයිට සෝතාපන්න වෙන්න අනාගාමි හරියත් එන්න හේතුව මේවා කවදරි දවසක තේරෙනවා Tamanට තේරෙන්න ගොඩාක් කල් යනවා එහෙනම් අපේ පෙර පිනට කුසලයට මේක වහාම තේරුම් ගන්න අපට අවස්ථාව ලැබුණා මේ වගේ දුර්වලකම් පවතිනවායි කියලා දැන් අපට තේරෙනවා එහෙනම් දැන් අඩුපාඩු හදා ගන්නට ඕනේ මේ වගේ දුර්වලකම් අපේ ජීවිතයේ පවතිනවා නම් දැන් ඒක නිවැරදි කර ගන්නට ඕනේ අපේ ජීවිතවල අපි දකින සෑම සම්මා දිට්ඨියක්ම වෙනස් වෙමින් පවතිනවා මේ හැම දෙයක්ම අනිත්‍ය වෙමින් පවතිනවා එහෙනම් තප්පරෙන් තප්පරයට මේක වෙනස් විය හැකි ඇයෙන හැම දෙයක්ම ස්ථිරව ඇයිච් එකක් නෙමෙයි වෙනස් වෙමින් පවතින එකක් තමයි යන්නේ අවබෝධයේ දැනුම ප්‍රඥාව වැඩි වෙනකොට ඒ වෙනස් වීම තුළ ඒ ඇයිච් දෙයත් වෙනස් වෙනවා වෙනස් වෙන සිදියට වැටහෙනවා වෙනස් වෙන සිදියට අවබෝධ වෙනවා මෙන්න මේ කාරණාව තුළින් විතරයි මුසාව සම්පූර්ණම පරම සත්‍ය බවට පත් වෙන්නේ එහෙම නැත්නම් අපට අනාගතයේ තුළ මුසාව තුළ තමයි ජීවත් වෙන්න සිද්ධ වෙන්නේ මෙන්න මේ දුර්වලකම් નિවරදි කරන්නට ඕනේ මෙන්න මේ අඩුපාඩු හදා ගන්නට ඕනේ අපි කතා කරන සෑම සම්මා වාචාවක්ම දැන් කතා කරන කාරණාව අවබෝධයේ වැඩි වෙනකොට තවත් ගැඹුරෙන් කතා කරන්නේ නැද්ද තවත් අවබෝධයේ වැඩි වෙනකොට තවත් ගැඹුරෙන් කතා කරන්නේ නැද්ද ප්‍රඥාව මෝරන්න එකම කාරණාව විද්‍යාත්මකව වැඩිපුර ප්‍රඥාවෙන් යුක්තව වෙනස් වෙන විදිහට අපි විග්‍රහ කරන්නේ නැද්ද එහෙනම් මේ කතා කරන හැම දෙයක්ම නැවත දේශනා කරනකොට වෙනස් වෙනවා අවබෝධය වැඩි වෙනකොට වෙනස් වෙනවා ප්‍රඥා වැඩි වෙනකොට වෙනස් වෙනවා මේක දැනගෙන දේශනා කරනවා නම් උන්වහන්සේ පරම සත්‍යය තුළ ජීවත් වෙනවා නෑ මම හරියටම දේශනා කළා මෙතනින් යාට මොකවත් නෑ මේක තමයි මේ ලෝකේ පරම සත්‍ය පෙර නොයසූ ධර්මය මෙතනින් යාට ධර්මයක් නෑ කියලා කියනවා නම් ඒ කියන්නේ බොරුවක් එතන සද්ධර්මය නෙමෙයි තියෙන්නේ එතන තියෙන්නේ පැවත්මේ කටයුත්තන් එහෙනම් අපි දේශනා කරන ධර්මය පවා අපේ අවබෝධය වැඩි වෙනකොට නැවත දේශනා කරනකොට මීට වඩා ගැඹුරෙන් දේශනා කරනවා නම් වෙනස් විය හැකි ධර්මතාවය මම දේශනා කරන්නේ කවදාරි දවසක මීට වඩා ගැඹුරෙන් වෙනස් විදිහට නැවත දේශනා කරන්න පුළුවන් එකක් තමයි මේ දේශනා කරන්නේ එහෙනම් අපි කතා කරන හැම කාරණාවක්ම අනාගතයේ වෙනස් විය හැකි කියන ඒ අවබෝධයෙන් දේශනා කරනවා නම් සාකච්ඡා කරනවා නම් ප්‍රකාශ කරනවා නම් කතා කරනවා නම් අන්න එයා විතරයි පරම සත්‍ය අඳුරන්නේ අනිත් හැමෝම මිත්‍යාව තුළ මුසාව නඩත්තු කරනවා එහෙනම් යෝගිවරයෙක් කතා කරන ධර්ම කාරණාව එයා ධ්‍යාන කීපයක් වැඩුවට පස්සේ ඒ කාරණාව ආනකොට ඊට වඩා ගැඹුරෙන් කතා කරනවා හේතුව ප්‍රඥාව වැඩිලා සෝවාන් ආර්ය ශ්‍රාවකේ කතා කරන සම්මා දිට්ඨිය සකෘදාගාමී කෙනාගෙන් ආලා බලන්න එයා ඊට වඩා ගැඹුරෙන් විස්තර කරන්නේ නැද්ද එහෙනම් එදා කියපු කාරණාව බොරු නේද එහෙනම් අද කියපු කාරණාව ඇත්ත වෙනව නේද ඇයි අර කාරණාවට වඩා මේක ගැඹුරුයි එහෙනම් අවබෝධය වැඩි වෙනකොට මේ කතා කරන වචන පවා වෙනස් වෙනව නම් මම මේ කතා කරන හැම වචනයක්ම අවබෝධය වෙනස් වෙනකොට ප්‍රඥාව දැනුම වෙනස් වෙනකොට මේක ඒකාන්ත වශයෙන්ම මේ වචන වෙනස් නවයි කියලා දැනගෙන කතා කිරීමෙන් පමණයි මුසාවෙන් වෙනස් වෙන්න පුළුවන් බේරෙන්න පුළුවන් එහෙම නැත්නම් හැමදාම මුසාවාදයට ආව වෙනවා ඒ ශික්ෂාපදය හැමදාම යට කැඩෙනවා එහෙනම් අනාගාමි කෙනා ළඟට ගිහිල්ලා සම්මාදිට්ඨිය ගැන අහනකොට එයා සෝතාපන්න වෙච්ච දවසේ කියපු දෙයක් නෙමෙයි දැන් එයා කියන්නේ. හැමතැනම සිත රවට්ටනවා, හැමතැනම සිත රවටෙනවා, මේක අදාගන්නයි කියලා එදා සෝතාපන්න වෙලාවේදී කිව්වා. දැන් එයා සකෘදාගාමි වෙනකොට කියනවා සිත හැමතැනම රවට්ටනවා නෙමෙයි, රවටෙන්න තරම් එයා දුර්වලයි බොළඳයි, එයා රවටෙන තාක්කල් මේ නාම රූප රවට්ටනවා. ඒ නිසා රවට්ටන නාම රූප වලින් බේරෙන්න එපා, රවටෙන සිත හදාගන්න කියලා සකෘදාගාමි කාලේ කිව්වා. දැන් අනාගාමි වුණාට පස්සේ අපි ආනවා සම්මාදිට්ඨිය ගැන දැන් මොනවද කියන්නේ. රවටන එකවත් ප්‍රශ්නයක් නෙමෙයි, රවටන එකවත් ප්‍රශ්නයක් නෙමෙයි, රවටෙන්න තරම් එයා දුර්වලයි, රවට්ටන්න තරම් මේගොල්ලෝ දක්ෂයි. ඒ කියන්නේ ඇලිමේ ගැටීමේ දෙකම බලාගෙන ඉන්න එදා බැලුවේ රවට්ටනවා කියන එක විතරයි. සකෘදාගාමි වල රවටෙනවා කියන එක දැක්කා, එහෙනම් රවටන එක දැක්කා, රවටන එක දැක්කා, දෙකම බලාගෙන ඉන්න, දෙක තුලම 100 තියෙනවා නම් රවටන එකට තව වෙලා නැහැ, එහෙනම් රවට්ටන කෙනාට අව වෙලා නැහැ. රවටීමත් රවට්ටන එකත් දෙකටම නිදාස් වුණා නම් දැන් එයා සම්පූර්ණ 100ට පැමිණිලා එයා අනාගාමි වෙලා, එහෙනම් මේ දෙකම නඩත්තු වෙන ඒක තුලින් ඒ අනාගාමි කෙනා රහත් වුණාට පස්සේ ගිහලා ආනවා ඔයාගේ සම්මාදිට්ඨිය ගැන දැන් මොනවද කියන්නේ. රවට්ටන කෙනා රවට්ටනවා, රවට්ටන කෙනා රවට්ටනවා, ඒක දිහා බලන්න දෙයක් නැහැ. මේ ලෝකේ තියෙන්නේ රවටීමයි රවටීමයි තමයි. එහෙනම් රවට්ටන එකයි රවටීමයි විතරයි මේ ලෝකේ තියෙන්නේ. ඒ දෙකේ පාඩුවේ වෙනවා, දෙකේම අයිතිකාරය අපි නෙමෙයි, දෙකේම අයිතිය නිරෝධ කරගෙන වෙන දෙයක් බලාගෙන ඉන්න. ඒ රවට්ටන එකත් අපේ ප්‍රශ්නයක් නෙමෙයි, රවටීමේ අයිතිකාරයත් අපි නෙමෙයි කියලා කිව්වාම දැන් ඒ කර්මයෙන් එයා නිදහස් වෙලා නේද? එහෙනම් එකම සම්මා දිට්ඨියක් එකම විදියට දැකපු එක කාලෙන් කාලයට වෙනස්ුනේ ඇයි? අවබෝධය වැඩි වෙනකොට, ප්‍රඥාව වැඩි වෙනකොට, මාර්ගඵල වෙනස් වෙනකොට, ඒ කියන ප්‍රකාශය වෙනස් වෙනවා නම් කලින් කියපු දේ පමණයි හරි. ඒක හරියටම හරි එතනින් යාට ධර්මයක් නැහැ කියලා අපි අල්ලගත්තොත් ඒක මිත්‍යා දෘෂ්ටියක් වෙනව නේද? ඒක මුසාවක් වෙනව නේද? මෙන්න මේ දුර්වලකම් මේ ආර්ය ශ්‍රාවකයෝ අතර තියෙනවා. අපේ චර්යාව තුළ දැම්මන් සිල්වත් වෙලා ගුණවත් වෙලා කියලා හිතනවා, හැබැයි තාම සෝතාපන්න වෙලා නැහැ. එහෙනම් මට මේ සිල්වල ඒ කියන සියලුම දේවල් වැටහෙන නිසා, සම්පූර්ණ සිල් ටික ඉගෙන ගත්ත නිසා, විනය කර්ම හොඳට දැනගත්ත නිසා මගේ චරිතය නිර්මල වුණා, අලංකාර වුණා, සීලයට එකඟව ජීවත් වෙන්න තරම් පිරිසිදුනා. හැබැයි සෝතාපන්න නැති නිසා, ලෝභ දේශ මොහ නිසා මේක වෙනස් වෙනවා. එහෙනම් මේ වෙනස් වෙන චරිතය අපි දැක්කේ නැහැ. මේක සිල්වත් වෙලා ඉවරයි, ගුණවත් වෙලා ඉවරයි, සංවර වෙලා ඉවරයි කියලා අපි මිත්‍යා දෘෂ්ටියක් ගත්තා නම් දැන් බොරුවක නෙමෙයිද ජීවත් වෙන්නේ? බොරුවක් නෙමෙයිද මේ නඩත්තු කරන්නේ? එහෙනම් අවබෝධය වැඩි වෙන්න තමයි ශරීරය සංවර වෙන්නේ, චර්යාව විනයට එකඟ වෙන්නේ. එහෙනම් රාහත් වෙනකම් අපි තුල අඩුපාඩු තියෙනවා නම්, රාහත් වෙනකම් අපි තුල සිල් කැඩෙනවා නම්, අපි රකින්න සීලයක් නැහැ නේද? අපි දන්න ගුණයක් නැහැ නේද? ඇයි මේ වෙනස් වෙන සුළු චරිතය අපි දකින්නේ නැත්තේ? එහෙනම් මම සීලයෙන් සිටiate විනයෙන් ජීවත් වුණාට මේ හැම චරිතයක්ම අවබෝධයේ වැඩි වෙන්න වෙනස් වෙනවා. එහෙනම් මේ සම්මා කම්මන්තයේ සම්මා වායාමය වෙනස් වෙන සම්මා කම්මන්තයක් වෙනස් වෙන සම්මා වායාමයක් මේක දකින්නට ඕනේ. සම්මා වාචාව අවබෝධයේ වෙනස් වෙනකොට වෙනස් වෙනවා නම් ඒ සම්මා වාචාව අවබෝධයේ තුලින් වෙනස් වෙන සුළුයි කියන ඒක දකින්නට ඕනේ. අපි දකින්න සම්මා දිට්ඨිය අවබෝධයේ දැනුම ප්‍රඥාව වෙනස් වෙනකොට වෙනස් වෙලා දකිනවා. එහෙනම් වෙනස් වෙන සුළු සම්මා දිට්ඨිය මේ දකින්නේ, වෙනස් වෙන සුළු වෙනස් වෙමින් පවතින සම්මා සෝතයක් මේ හැයෙන්නේ, වෙනස් වෙමින් පවතින සම්මා වාචාවක් මේ කතා කරන්නේ, වෙනස් වෙමින් පවතින සම්මා වායාමයක් කම්මන්තයක් මේ මං ඇසිරෙන්නේ, වෙනස් වෙන සුළු වෙනස් වෙමින් පවතින සම්මා සතියක් මේ මෙනෙහි කරන්නේ. මෙන්න මේ කාරණාව දකින්න කෙනා එයා ඒකාන්ත වශයෙන්ම මුසාවාදේ රකින්නවා, එයා පරම සත්‍යය තුල පවතිනවා, මේ ලබාවු මිනිසත් භවයේ රාහත් වෙලා පිරිනිවන් පාන්න සුදුසුකම් ලබනවා. එහෙනම් අපේ ජීවිතවල අනන්ත අප්‍රමාණ මේ වගේ වැරදිච්ච තැන් තියෙනවා, අඩුපාඩු වලින් අපි තාම මේ දුක් විඳි තමයි මේ පවතින්නේ. එහෙනම් මේ දුර්වලකම් දෝෂ ටික නිර්දෝෂ කරගන්නට ඕනේ, මේ අඩුපාඩු නිවැරදි කරගන්නට ඕනේ. මෙච්චර කාලයක් අපි ආර්ය අෂ්ටාංගික මාර්ගයේ වැඩුවා, මේ තරම් සම්මා සතිය වැඩුවා, හැම මොහොතෙම 100ෙන් ඉඳ උත්සාහ කළා, හැම මොහොතෙම 100ෙන් ඉඳලා පැයක් විතර නම් 100ෙන් ඉන්නවා, සමහර වෙලාවට එක අරමුණෙන් පැය දෙක තුනක් ඉන්නවා. හැබැයි ඒක කැඩෙනවා කියලාත් අපි කියනවා. එහෙම ප්‍රය දෙක තුනක් එක මොහොතේම එක විදියටම ඉන්නවා නම් එක විදියටම මගේ මානසිකත්වය තිබුණට ඒ කියන ඒ සිහිය එක විදියටම තියෙන්නේ නැහැ. සබ්බේ සංඛාර අනිච්චනං හැම චිත්ත වීතියක්ම අනිත්‍යනං හැම සෙනෙහක් ගන්න මේ සිතුවිල්ල පවා වෙනස් වෙනවා නම් මගේ සිහිය විතරක් එක විදියටම තිබුණේ කොහමද? එහෙනම් වෙනස්මෙන් පවතින සිහියක් එක විදියටම තිබුණා. වෙනස්මෙන් පවතින සිහියේ මම ගොඩාක් වෙලා හිටියා. මෙන්න මේ අවබෝධය අපට ආවේ නැහැ නේද? මේ සම්මා සතිය අපට ස්පර්ශ වුණ නැහැ නේද? එහෙනම් සම්මා සතිය තුල මුසාවා තමයි නඩත්තු කරලා තියෙන්නේ. මුසාවක තමයි ජීවත් වෙලා තියෙන්නේ. එහෙනම් මේ වගේ අඩුපාඩු දුර්වලකම් අනන්ත අප්‍රමාණ මේ මාර්ගයේ වඩන ආර්ය අෂ්ටාංගික මාර්ගයේ පුරුදු පුහුණු කරන ශ්‍රාවකය තුල පැවතුණා. අපි තාම මේ වගේ මානසිකත්වයක නම් ජීවත් වෙන්නේ. දැන්වත් රාත් වෙලා පිරිනිවන් පාන්න මේ වගේ අඩුපාඩු හදාගනිමු. මේ වගේ දුර්වලකම් නිවැරදි කරගනිමු. එහෙනම් අදින් පස්සේ ආර්ය අෂ්ටාංගික මාර්ගය තුල කවදාවත් මුසාවක් නඩත්තු වෙන්න බෑ. නිර්මාණය වෙන්න බෑ. මෙච්චර කාලයක් මුසාවේ ජීවත් වුණා. අදින් පස්සේ පරම සත්‍යයේ ජීවත් වෙමු. සියලුම මුසාවාදයන් නිර්මාණය වෙන සෑම අවස්ථාවක්ම සියෙන් දැකලා නිවැරදි කරගෙන අසකන දිව නාසයේ සමසිත ඒ කියන සියලුම ආයතන ආර්ය අෂ්ටාංගික මාර්ගය තුල පරම සත්‍යයෙන් ගනුදෙනු කරලා හැම මොහොතෙම නිවැරදි සියෙන් වඩලා හැම දෙයක්ම වෙනස්මෙන් පවතින දේවල් තමයි දකින්නේ. වෙනස්මෙන් පවතින දේවල් තමයි හැයන්නේ. වෙනස්ිය හැකි දේවල් තමයි කතා කරන්නේ. වෙනස්මෙන් තමයි මම ඇසිරෙන්නේ. වෙනස්මෙන් පවතින දේවල් තමයි මේ සිතන්නේ. මෙන්න මේ සිය පවතිනවා නම් ඒකාන්ත වශයෙන්ම මේ භවයේ රාත් එයා පිරිනිවන් පාන්න සුදුසුකම් ලබනවා. එහෙනම් මෙච්චර කාලයක් අපි මේ අනිත්‍ය වෙමි වෙනස්මි පවතින ලෝකයේ තුල ස්ථිරව ජීවත් වෙන්න උත්සාහ කළා. මේක අපේ මෝඩකමක් නෙමෙයිද? මේක අපේ අනුවණ ක්‍රියාකලාපයක් නෙමෙයිද? එහෙනම් මේ තරම් අනුවණ කමින් අපි මේවා නඩත්තු කළා. අපේ මෝඩකමේ උපරිමය නිසා අපි මේ දේවල් ඇත්ත මේවා වෙනස් වෙන්නේ නැහැ. මේ පේන දේවල් ඇත්තටම පවතිනවා. හැයෙන දේවල් ඇත්ත ඒවා ඒ විදිහටම හැයෙනවා. දැනෙන දේවල් ඇත්ත ඒවා ඒ විදිහටම තියෙනවා. මගේ චරිතය ඇත්ත ඒක වෙනස් වෙන්නේ නැහැ. ඇයි ඊළඟ ඵලයට යනකොට වෙනස් වෙන බව අපට මතක නැද්ද? දැන් සිතන දේවල් හැමදේක්ම ඇත්ත. ඒක ඒ විදිහටම පවතිනවා. ප්‍රඥා වැඩි වෙන්න විද්‍යාවෙන් ගවේෂණය වෙලා වැඩිපුර ගැඹුරට හිතෙන්නේ නැද්ද? එහෙනම් මේ දේවල් වෙනස් වෙන බව අපි ඇයි තේරුම් ගත්තේ නැත්තේ? මේ හැම දෙයක් තුළම වෙනස් වීමේ හැකියාව දක්ෂකම තියෙනවා. ඕනම වෙලාවක ඕනම දෙයක් වෙනස් විය හැකියි කියන ඒ අවබෝධය අපට ඇයි තිබුණේ නැත්තේ? එහෙනම් දැන්වත් මේ අඩුපාඩු නිවැරදි කරගනිමු. මේ වගේ දුර්වලකම් හදාගනිමු. අපි මේ ගෞතම සම්බුද්ධ ශාසනය තුළ රාහත් වෙලා පිරිනිවන් පාන්නට අවශ්‍යයි. මේ සංසාරේ අනන්ත අප්‍රමාණ ඉපදුනා මේ අනිත්‍ය වෙලා පවතින ලෝකයේ තුළ හැම තැනම දුක පවතින ලෝකයේ තුළ වෙනස්මෙන් පවතින ලෝකයේ තුළ අපි වෙනස් වෙන්නේ නැතුව ඉන්න උත්සාහ කළා. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ තුළ වෙනස්මෙන් පවතින දේ වෙනස් නොවී පවතිනවායි කියලා අපි අදාගත්ත මිත්‍යා දෘෂ්ටිය නිසා නේද සම්මා දුට්ඨිය වැඩුන් නැත්තේ? ඒ නිසා නේද සෝවාන් සකෘදාගාමි අනාගාමි හරියක් කියන මාර්ගඵල ලැබුන් නැත්තේ? එහෙනම් මෙච්චර කාලයක් වෙනස්මින් පවතිනවා කියන එකවා සීයක් නැතුව වෙනස්මින් පවතින දේවල් වෙනස් නොවී පවතිනවායි කියලා දැකලා හාලා දැනගෙන ඇසිරිලා සිතලා අපි මේ අමුතු ආර්ය අෂ්ටාංගික මාර්ගයක් වැඩුවා. ඒක තුළින් වැඩිලා තියෙන්නේ ආර්ය මාර්ගයක් නෙමෙයි අනාර්ය මාර්ගයක්. කෙලෙසයන් තමයි අපි ප්‍රගුණ කරලා තියෙන්නේ. මුසාවක් තමයි නඩත්තු කරලා තියෙන්නේ. දන්නේම නැතුව පැවැත්මක් තුල තමයි ජීවත් වෙලා තියෙන්නේ. මෙන්න මේ දුර්වලකම් අඩුපාඩු නැවත අපේ ජීවිතයේ කවදාවත් සිදු නොවේවා. එහෙම සිදු වෙනවා නම් ඒක නැවත සිදු වෙන්නේ ඉපදීම බලාපොරොත්තුවක් කරගත්තොත් නිසා ඒක කවදාවත් සිද්ධ වෙන්නේ නැහැ. එහෙනම් නැවත ඉපදීම බලාපොරොත්තුවක් කරගන්න එපා. ඉපදීමට කවදාවත් ඒ කටයුතු නිර්මාණය කරන්න එපා. හැම මොහොතක් ගානේ ඉපදීම නවත්තන්න. මේකේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ නිවැරදිව වඩන්න. හැම අසකන දිව නාසය සමසිතක් තුළම මෙච්චර කාලයක් වඩපු මුසාව සංගවිලා පවතිනවා. ඕනම මොහතක අපිවත් රවට්ටගෙන ඒ මුසාව නැවත නඩත්තු වෙන්න පුළුවන්. හැම මොහතෙම සීය වඩන්න, චිත්තානුපස්සනාවෙන් ගවේෂණය කරලා බලන්න, හරියටම නිවැරදි ආර්ය අෂ්ටාංගික මාර්ගයේ වැඩෙනවද? එහෙම නැත්නම් අර පුරුද්දට නැවත අර කියන මුසාවත් එක්කම ආර්ය අෂ්ටාංගික මාර්ගයේ වැඩෙනවද? එහෙනම් මේ අසකන දිව නාසයේ සමසිත ඇයෙනවා, දැනෙනවා, පේනවා, ඇඟෙනවා, සිතෙනවා කියන හැම දෙයක් තුළින්ම අපි මේ වෙනස් වෙමින් පවතින දේද දකින්නේ, වෙනස් වෙමින් පවතින දේද සවන් දෙන්නේ, වෙනස් වෙමින් පවතින දෙයක්ද කතා කරන්නේ, වෙනස් වෙමින් පවතින දෙයක්ද මේ ඇසිරෙන්නේ, වෙනස් වෙමින් පවතින දෙයක්ද මේ සිතන්නේ කියන එක නිවැරදි සිහියෙන් දකින්නට ඕනේ. මෙන්න මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ වැඩෙනවා නම්, මේ කමඨාන දැන් මේ මොහොතේ ඉඳලා අපි වඩනවා නම්, ප්‍රගුණ කරනවා නම්, අපි සමෝම ඒ කියන ආර්ය අෂ්ටාංගික මාර්ගය තුළින් මුසාවාදයේ කියන ශික්ෂාපදයේ සමාදම් වෙලා ඉවරයි. අදින් පස්සේ කවදාවත් අපි බොරුවේ ජීවත් වෙන්නේ නැහැ. අපි මේ බොරුවෙන් පවතින ලෝකයෙන් නිදහස් වුණා. මේ සෑම නාමයක් රූපයක්ම පවතින්නේ බොරුවෙන්. ඒ කිසිම දෙයක් මේ ලෝකේ නැහැ. හැබැයි නැති දේවල් තියෙනවයි කියලා විශ්වාස කිරීම තුළ තමයි ලෝකේ පවතින්නේ. කාන්තාවක් මේ ලෝකේ නැහැ. ඉන්නවයි කියලා බැඳගන්නවා. දරුවෝ කියලා එමෙකෙක් නැහැ. හේතුව පුද්ගලයේ සත්‍යයක් නැත්නම් කොහෙද දරුවෙක් ඉන්නේ? භාර්යාවක් ඉන්නේ, අම්මේ තාත්තෙක් ඉන්නේ. නැති දෙයක් ඇතයි කියලා විශ්වාස කිරීම තුළ තමයි ලෝකේ පවතින්නේ. බඩමුට්ටු භෞතික දේවල් මොකවත් නැහැ. අණුවල එකතු වෙන නිර්මාණයක් විතරයි පවතින්නේ. එහෙනම් මෙතන හැම තැනම තියෙන්නේ අණු. නමුත් අණුව දකින්නේ නැහැ. අපි මේ ලෝකේ දකින්නේ මේම භාණ්ඩයක් තියෙනවා, මේම උපකරණයක් තියෙනවා, මේකෙන් උලන් එනවා, මේකෙන් සීතල එනවා, මේකෙන් රස්න එනවා, මේකෙන් ගමන් යන්න පුළුවන්, මේක පොරෝ ගන්න පුළුවන්, මේකේ අරසාව තියෙනවායි කියලා නැති දේවල් ඇතයි කියලා විශ්වාස කිරීම තුළ නෙමෙයිද මේ පෘථුවිය නඩත්තු වෙන්නේ. ලෝකයේ පවතින්නේ බොරුව කියන අත්විවාරම මත. ලෝකයෙන් බොරුව අයින් කරුවොත් කිසිම මොහතක මේ ලෝකයේ පවතින්නේ නැහැ. භ්‍රමණ වේගයේ නැවතිලා ලෝකයේ සම්පූර්ණයෙන්ම ක්‍රියා විරහිත වෙනවා. අද ලෝකයේ භ්‍රමණේ වෙන්නේ බොරුවෙන්. අද ලෝකයේ පවතින්නේ බොරුවෙන්. මිනිස්සු මේ ලෝකේ නඩත්තු වෙන්නේ බොරුවෙන්. එහෙනම් මේ මුසාව කියන එක සෑම නාම රූපයක් තුළම සංගවිලා පවතින ධර්මතාවය. මේ ධර්මතාවය නිසා තමයි අද ලෝකේ නඩත්තු වෙන්නේ, ලෝකේ පවතින්නේ, ලෝකේ පවත්වන්න මිනිසුන්ට ඒ අවස්ථාව ලැබිලා තියෙන්නේ. එහෙනම් මුසාව කවදාරි දවසක ලෝකේ නැති වෙනකොට ඒ කාන්ත වශයෙන්ම මේ ග්‍රහලෝක මණ්ඩලයේ පෘථුවේ භ්‍රමණ වේගයේ නවතිනවා. එදාට මේ පෘථුවේ ඉවරයි. අග්ගඤ්ඤ සූත්‍රයේ මෙනෙහි කරගන්න එදාට මේවා සම්පූර්ණ සංස්කාර ධර්ම වලට, අණු වලට, පරමාණු වලට කැඩිලා විසිරලා මේ ලෝකයේ ඉන්න සියලුම දෙනා විනාශයට පත් වෙනවා. ලෝකයක් එදාට පවතින්නේ නැහැ. එදාට ලෝකය පවතින්නේ නැත්තේ ලෝකෙම බොරුව අයින් වුණා. බොරුව අයින් වෙච්ච ගමන් මේ පෘථුවියට 90කට 90ක් එක නිර්මාණය වෙලා නැවතිලා පවතින්න බෑ. මේ නාම රූප පවතින්නේ එහෙම දෙයක් තියෙනවා කියලා අපි විශ්වාස කරන තාක්කල් ඒ චිත්ත වීති වල තරංග වලින් එහෙම දෙයක් අල්ලාගෙන නඩත්තු කරනවා. ඒ තරංග වලින් තමයි මේ රූප පවතින්නේ. එහෙම දෙයක් නැහැ කියලා ලෝකෙන්න සියලුම දෙනා එක සැනේම අවබෝධ වුණොත් හැමෝම මේ ලෝකයේ හැම තැනම කිසිම දෙයක් නැහැ, හැම තැනම තියෙන්නේ බොරුවක්, ඒ අණුවල එකතුවක් කියලා හැමෝම ප්‍රත්‍යක්ෂ කරුවොත් ඒ අණුවල පැවැත්ම සම්පූර්ණයෙන්ම අණුවලටම වෙනස් වෙනවා. හේතුව මේ ලෝකේ මොකවත් නැහැ කියන චිත්ත වීතිය තුළින් අණු දෙක අතර තියෙන බැඳීම කඩලා දානවා, වෙන් කරලා දානවා. එතකොට අණු ඔක්කොම තම තංගමංගේ ඒ බැඳීමෙන් නිදාස් වෙනකොට පෘථුවි ඇදිලා තියෙන තණු වලින් ඒගොල්ලෝ තණු අතර බැඳීම නිදාස් කරනකොට අග්ගඤ්ඤ සූත්‍රයට අනුව මේවා පරමාණුවටම විසිරලා යන්නේ නැද්ද? ඒකයි මේ ලෝකේ බැඳිලා තියෙන්නේ. ලෝකේ සම්පූර්ණ තලයක් වාගේ නිර්මාණය වෙලා තියෙන්නේ. නාම රූප පවතින්නේ, බඩමුට්ටු භෞතික දේවල් පවතින්නේ, සත්ව පුද්ගල ස්වභාවයන් පවතින්නේ. හැම දෙයක් තුළම නැති දේ දන්නේ නැතුව ඇතයි විශ්වාස කරනවා. එහෙනම් නැති දෙයක් ඇතයි විශ්වාස කිරීම තුළ බොරුව තුළ තමයි මේ ලෝකය පවතින්නේ, නඩත්තු වෙන්නේ. එහෙනම් ආර්ය අෂ්ටාංගික මාර්ගය තුළ පමණක් මේ බොරුව පවතිනවා කියන එකට අපට පුදුමයට කාරණාවක් නෙමෙයි. ලෝකයේ හැම භාණ්ඩයක් තුළම, හැම වස්තුවක් තුළම, හැම පුද්ගලයේ සත්‍යය තුළම මේ බොරුව පවතිනවා. නැති දෙයක් ඇතයි කියලා විශ්වාසය කිරීම තුළ නම් මේ ලෝකයේ හැම දෙයක්ම ක්‍රියාත්මක වෙන්නේ, පවතින්නේ, නිර්මාණය වෙන්නේ. එහෙනම් මේක තුළ විතරක් ඒක නොපවතින විදියක් නැහැ. එහෙනම් පිරිනිවන් පාන්න අපි මේ ලෝකයේ හැම තැනම තියෙන්නේ බොරුව, ලෝකේ නඩත්තු වෙන්නේ බොරුවෙන්. මේ පරම සත්‍ය ස්පර්ශ කරන්නට ඕනේ. එහෙනම් මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ තුලින් මේ ආර්ය ශ්‍රාවකයෝ මේ පරම සත්‍ය දැකලා මේ බොරුවක් මේ ලෝකයේ හැම තැනම තියෙන්නේ, වෙනස් වෙමින් පවතින දේ තුළ මොනවද තියෙන ඇත්ත අපිට තාම වෙනස් වෙමින් පවතිනවා කියන එක දැක්කේ නැහැ. අන්න ඒ දුර්වලකම නිවැරදි කරනකොට පවතින බොරුවෙන් පවතින ලෝකෙන් අපි නිදහස් වෙනවා. ඒකේ ජීවත් වෙන්න අයිති අපට අයිමි වෙනවා. ඒ කියන්නේ ඒකාන්ත වශයෙන්ම පිරිනිවන් පාන්න සුදුසුකම් ලබනවා. එහෙනම් මේ මොහොතේ ඉඳලා අපි හැමෝම මේ කියන කමඨාන වඩමු. බොරුවෙන් පවතින ලෝකයෙන් ඒ පැවැත්මෙන් නිදහස් වෙමු. මේ නැති දෙයක් ඇතයි කියලා විශ්වාස කරගෙන නඩත්තු කරන මේ ලෝකයෙන් අපි පැවැත්මෙන් නිදහස් වෙන්න, ඒ පැවැත්මේ අයිතියෙන් අපි නිදහස් වෙන්න මේ කියන කමඨාන අසකන දිව නාසයේ සමසිතෙන් මේ මොහොතේ ඉඳලා වඩමු. නිවැරදිව වඩමු. සම්මාවේ මඩමෝ හැම දෙයක් තුළම වෙනස් වෙමින් පවතිනවා. ඒක අසකන දිව නාසයේ සමසිතින් දකින්නට ඕනේ. එහෙනම් දැන් ඉඳලා අපි වඩන කමඨාන කුමක්ද? මම මේ ලෝකයේ දකින්නකොට මම මේ ලෝකයේ දකින්නේ වෙනස් වෙමින් පවතින දෙයක් මිසක් ස්ථිර වශයෙන් නෙමෙයි. ලෝකයේ මොකවත් ස්ථිර නැහැ. මේ ලෝකයේ මොකවත් නැහැ. නැති දෙයක් තමයි මම දකින්නේ. ඒ දකින දේ වෙනස් වෙමින් පවතිනවා. වෙනස් වෙමින් පවතින නැති දෙයක් දකින්නවා. වෙනස් වෙමින් පවතින නැති දෙයක් ශ්‍රමණ කරනවා. වෙනස් වෙමින් පවතින නැති දෙයක් තමයි මේ කතා කරන්නේ. වෙනස් වෙමින් පවතින නැති දෙයක් තමයි මේ ඇඟෙන්නේ. වෙනස් වෙමින් පවතින නැති දෙයක් තමයි මේ සිතන්නේ. හේතුව එහෙම දේවල් මේ ලෝකේ මොකවත් නැහැ. නැති දේවල් ඇතයි කියලා විශ්වාස කරගෙන ඒ වෙනස් වෙමින් පවතින දේවල් තියෙනවාය කියලා, පවතිනවාය කියලා, ස්ථිරයි කියලා අපි හදාගත්තාම, අල්ලගත්තාම මීට වඩා මිත්‍යා දෘෂ්ටියක් ඇදෙන්න දෙයක් ඕනේද? මේක මදිද අපට මේ ලෝකයමදාම ඉපදිලා දුක්වෙන්න? සම්පූර්ණ මිත්‍යා දෘෂ්ටි අදින්න ඒක නියත මිත්‍යා දෘෂ්ටියක් වෙනවා, ස්ථීර මිත්‍යා දෘෂ්ටියක් වෙනවා. මේ සංසාරයේ බුද්ධ ශාසන කොච්චර ආවත් කවදාවත් නිදාසලා රාහත් වෙලා පිරිනිවන් පාන්න බෑ. ඒක ස්ථීර වශයෙන්ම පවතින නියතම නියත මිත්‍යා දෘෂ්ටියක් වෙනවා. හේතුව මේ ලෝකේ මොකවත් නැහැ. හැබැයි අපට සාපේක්ෂ හැම දෙයක්ම තියෙනවා. ඒක දැඩි ලෙස විශ්වාස කරගෙන එහෙම දේවල් තියෙනවායි කියලා ඒක මත සීය පීටනවා. එහෙනම් මෙච්චර කාලයක් නැති දේ තියෙනවායි කියලා දැඩි ලෙස විශ්වාස කරගෙන ඒක මත සීය පැවතුවා නම් එහෙනම් මිත්‍යා දෘෂ්ටියක් නේද මේ නඩත්තු කරලා තියෙන්නේ? මිත්‍යා දෘෂ්ටියක් නේද පෝෂණය කරලා තියෙන්නේ? නියත මිත්‍යා දෘෂ්ටිය තමයි කමඨාණක් වශයෙන් මේ වඩලා තියෙන්නේ. හැමදාම ඉපදීලා හැමදාම දුක් වෙලා කවදාව සංසාරයෙන් නිදාසලා විමුක්තියටපත් නොවෙන්න අපිට අපි කමඨාණක් වඩලා තියෙනවා. ඒ කියන්නේ මිත්‍යා දෘෂ්ටි කමඨාණ ඒකාන්ත වශයෙන්ම මේ සංසාරයේ පැවැත්මට අපිම අපිට ඌ නියම කොඩි විනය බන්ධනය කරගෙන එනා හැම දෙයක්ම වෙනස් වෙමින් පවතිනවා නම් මේක මේ විදිහට දැක්කා, මේක මේ විදිහට ආගත්තා, මේම මට හැදගෙනවා, මේම සිතනවායි කියලා හිතනවායි කියලා කියන්නේ නැති දේවල් ඇතයි කියලා විශ්වාසය අපි තුල ඇති වෙලා ඒක ඒ විදිහටම පවතිනවායි කියලා දැඩි විශ්වාසයක් ඇති වෙලා ඒක මත සිත පීචවල සිය පීචනකොට අපි මේ ලෝකේ මිත්‍යා දෘෂ්ටිය පෝෂණය කරන අනාර්යවරු බවට පත් වෙලා එනා මේ දැන් ඉඳලා මේ කමඨාන හරියට වඩන්න, මේ දුර්වලකම් නිවැරදි කරන්න, මේ වගේ අඩුපාඩුකම් මීට පස්සේ ඇති නොවන විදියට නිවැරදිව දකින්න, අනිත්‍ය ලෝකයේ තුල අනිත්‍ය ජීවත් වෙන්න, ඒ සීය පවත්වන්න, වෙනස්සමින් පවතින ලෝකයේ තුල වෙනස්සමින් මේවා දකින්න, දැන් දකින දේ නැවත දකිනකොට ඒක වෙනස් වෙලා කියලා දැනගන්න, ඇයින දේ හැයින මොහොතට වෙනස් වෙනවා, වෙනස්සමින් පවතින එක තමයි මේ ඇයෙන්නේ, වෙනස්සමින් පවතින දෙයක් තමයි මේ හැඟෙන්නේ, වෙනස්සමින් පවතින දෙයක් තමයි මේ දැනෙන්නේ, වෙනස්සමින් පවතින දෙයක් තමයි මම මේ ජීවත් වෙන්නේ, වෙනස්සමින් පවතින ලෝකයක තමයි මේ මම ගත කරන්නේ, වෙනස්සමින් පවතින දෙයක් තමයි මට සිතෙන්නේ. අන්න මේ මානසිකත්වය අපට ඇති වුණොත් ඒ කාන්ත වශයෙන්ම අපි ඉපදෙන්නේ නැහැ. අපි මේ සංසාරයෙන් එතර වෙනවා. හේතුව මේ බොරුවෙන් පවතින ලෝකෙන් අපි නිදහස් වෙන්න මේ කමඨාන හැරෙන්න වෙන කමඨාන ලෝකේ නැහැ. මේක ආර්යවරු අනිවාර්යයෙන්ම වඩන්නට ඕනේ. සංසාර විමුක්තිය අවශ්‍ය නම්, ඉපදීම නවත්තන්න අවශ්‍ය නම්, අපි තංගුලි මාල වගේ දක්ෂ වෙන්න අවශ්‍ය නම්, මේ මොහොතේ ඉඳලා මේ තප්පරේ ඉඳලා මේ කියන කමඨාන වඩන්නට ඕනේ. දැන් අපි දැනගත්තා මේ ලෝකයේ පවතින්නේ බොරුවෙන්, නැති දෙයක් ඇතයි කියලා විශ්වාස කරන නිසා තමයි ලෝකයේ පවතින්නේ. එහෙනම් හැම දෙයක්ම නැහැ කියන එක දැන් මම දන්නවා. වෙනස් වෙමින් පවතිනවායි කියලා මම දැන් දන්නවා. හැම දෙයක්ම මේ ලෝකයේ අණුවලින් නිර්මාණය වෙලා තියෙන්නේ. මේ පේන දේවල් මොකවත් ස්ථිර නැහැ. ඇයෙන දේවල් ස්ථිර නැහැ. දැනෙන දේවල් ස්ථිර නැහැ. හැඟෙන දේවල්, සිතන දේවල් ස්ථිර නැහැ. අනිත්‍ය ලෝකයේ තුල මම මේ අනිත්‍යතාවය තුල ජීවත් වෙන්නේ. කරන්නේ. වෙනස් වෙමින් පවතින දේවල් තමයි මේ ගනුදෙනු කරන්නේ. මෙන්න මේ කමඨාන වඩලා, මෙන්න මේ කමඨාන තුළ ආර්ය අෂ්ටාංගික මාර්ගය තුළ ජීවත් වෙලා මේ ලබාපු මිනිසත් භවයේ ඒකාන්ත වශයෙන්ම රාහත් වෙලා පිරිනිවන් පාන්නට මේ සංසාර විමුක්තිය මේ මන් ලබාපු මිනිසත් භවයේම අපට සිද්ධ වෙන්නට මේ කමඨාන දැනුම අවබෝධයේ ප්‍රඥාව මේ තුළින් අපිට ඒකාන්ත වශයෙන්ම පිරිනිවන් පාම සිද්ධ වෙන්නට ඕනේ. එහෙනම් අපි සියලුම දෙනා මේ කමඨාන වඩමු, මේ පරම සත්‍ය දකිමු. ඒ වෙනස් වෙමින් පවතින ලෝකයේ තුල හැම දෙයක්ම අනිත්‍ය වෙලා බොරුවෙන් නඩත්තු වෙනවා, බොරුවෙන් පවතිනවා. අපේ බොරුවෙන් ඒ නඩත්තුෙන් අපි නිදහස් වෙන්න මේ කමඨාන උපයෝගී කරගෙන වඩමු. එහෙනම් මේ මොහොතේ ඉඳලා මේ කමඨාන වඩලා, මේ මොහොතේ ඉඳලා මේ අවබෝධයෙන් ප්‍රඥාවෙන් දැනුමෙන් මේ නාම රූපات එක ජීවත් වෙලා ගනුදෙනු කරලා මේ ලබාපු මිනිසත් භවයේ ඒකාන්ත වශයෙන්ම රාහත් වෙලා පිරිනිවන් පාන්නට මේ කමඨාන අවබෝධයේ දැනුම අපි සියලුම දෙනාගේ පිරිනිවීම පිණිසම හේතු වේවා, වාසනාම වේවා කියලා සාදු කියන්න. සියලු දෙනාටම තෙරුවන් සරණයි.